මහ පොළොවේ දැලකරන්න බැරි දේවල් ඉදිරිපත් කරනවා වෙනුවට ඇත්තටම අදවාගේ ගොවි සංවිධානත් එක්ක අඩු ගන්න සාකච්ඡා කළම ස්ථාවිතතාවන අදහසක් හදාගත්තා නම් මේ තත්ත්වයේ මේ අවලක්ව ගන්න තිබුණා. ඒ නිසා මේකට ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි ආණ්ඩුවට බල කරලා කියනවා ගොවියා මෙන්න පාරිභෝගිකයන් ලොකු ප්‍රශ්නකට මුහුණ දීලා තියෙනවා. කරුණා කරලා මේකට ආණ්ඩුව විධිමත් වැඩපිළිවෙලකට යන්න ඕනකම තමයි ඇත්තටම අපි යෝජනා කරන්නේ. විශේෂයෙන්ම මදු වයින් කරාට පස්සේ සැලකුවිත ප්‍රමාණික නිෂ්පාදන වීදම අඩු කර ගන්න පුළුවන්. මේකට අදාළව ඇත්තටම අපි කියන්නේ නිල සූත්‍රයක් හඳුන්වා දෙන්න ඕනි. කරුණා කරලා මේක සාකච්ඡා මාර්ගයෙන් මේ ටිකක් වේල ගන්න කැමැති අපි සූදානම්. ඒ සඳහා තමයි අපි සාකච්ඡාවක් කිව්වේ. නමුත් අපට තාමත් ඒකට ප්‍රතිචාර දක්වලා නැහැ.